තස්ස භගවතු හරතු සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නිවන් දකින්නේ කොහමද කියන එක නෙමෙයි නිවන් දකින්නේ කොහමද කියන කාරණාව. මෙතන ලොකු පැටලෙවිල්ලක් අපට තියෙනවා. අපි මේ මිනිස්සුත් භවයේ ලබලා මේ සංසාරයේ දුකයි මේ හැම දෙයක්ම විඩාවයි මේ ඒකාකාරී චක්‍රයක් තුල අපි පුදුම තේට්ටුවක් පීඩනයක් මේ විඳින්නේ විඳවන්නේ කියන එක තේරුම් ගත්ත දවසේ ඉඳලාම සමහර කට්ටිය රස්තාවෙන් බේරෙන්න උත්සාහ කරනවා. සමහර අය සමාජෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. සමහර කට්ටිය පෞල් ජීවිතෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. සමහර අය සැප සම්පත් වලින් පලා යන්න වෑයම් කරනවා. ඇයි මේ කට්ටියට මේ ප්‍රශ්නේ තියෙනවා? හැබැයි නිවන් දකින්නේ කොහමද කියන එක අපි කල්පනා කළා මිසක් නිවන් දකින්නේ කොහමද කියන එක පිළිබඳ අපි කල්පනා කරන්නේ නැහැ. එකම වචනයක් අර්ථ දෙකක්. නිවන් දකින්නවා කියලා කියන්නේ එයා නිවන කියලා එකක් අදාගෙන එහෙම ලෝකයක් මානසිකත්වයක් ගොඩනගාගෙන ඒක හඹාගෙන යනවා. දුසීල කට්ටිය දැක්කාම තරහා යන. ඇයි එයා බලාපොරොත්තු වෙන නිවන ඒක නෙමෙයි. සැප සම්පත් එක්ක තියෙන තැන දැක්කාම කලබල වෙනවා. ඇයි එයා බලාපොරොත්තු වෙන තැන ඒක නෙමෙයි. මේ විදිහට තියෙන්න ඕනේ, මේම ඉන්න ඕනේ, මේම හැෙන්න ඕනේ, මේම පෙහෙන්න ඕනේ, ඒම එකක් යා බලාපොරොත්තු වෙනවා. නිවන් දකින්නේ කොහමද කියන උත්සාහය අතුල තියෙනවා. හැබැයි නිවන් දකින්නේ කොහමද කියන එක පිළිබඳව එයා තුල විශ්වාසයක් අවබෝධයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි නිවන් දකින්නේ එයා පේන, එයාට පේන සියලුම දේ තුලින් එයාගේ නිවන මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මේක තමයි අපේ ජීවිතවල තියෙන ලොකුම දුර්වලකම. මෙච්චර කාලයක් අපි රහතුන් නැති එකට ප්‍රධාන හේතුවත් ඕක. අපි ජීවත් වෙන පරිසරය තුල දවසකට රූප කීයක් පේනවද? වර්ණ කීයක් අපි දකිනවද? අර කාලාම වැසියන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගින පිළියෙල පිළිගන්න එපා කියලා. ප්‍රශ්න විමසන්න. ඇයි මොකටද කුමක් සඳහාද කුමක් වෙනුවෙන්ද ඔම ප්‍රශ්න විමසන්න කාලාම වැසියෙක් වෙන්න. ආධ්‍යාත්මික ලෝකයේ තුල අපි හැමෝම කාලාම වැසියෝ. බැංකෝ පෙරියා දැක්කම කොමගේ විමන නිවෙන්න කියලා මම ප්‍රශ්න කළාද? බැංකෝ පෙ දකින්නකොට කොමගේ නිවීම නිවන කියලා මම ඒක ප්‍රශ්න කරන්න ඕනේ. කොහමද මම නිවෙන්නේ කියලා ප්‍රශ්න කරන්න ඕනේ. කොයි ආකාරයකද මේ පැන්කෝපේ නිවීම අටගන්නේ කියලා මම විමසන්න ඕනේ. අන්න ඒ ආර්ය ගවේෂණේ ආර්ය පරිශ්‍රණේ නැති නිසා තමයිලු මේ නාම රූප වලින් බැඳීම අටගන්නේ. දකින්න හැම රූපයක් තුළින්ම ඇලීමක් ගැටීමක් ගොඩනගා ගත්තා මිසක් ඒ හැම දෙය තුළම තමන්ගේ නිවීම දකින්න අපි දක්ෂ වුණ නෑ නේද? ඇයෙනකොට සබ්දයක් කලබල වෙනවා, කම්පා වෙනවා, පටිගයක් ගුණ නගා ගන්නවා. කවදාකවත් මේ වචනවල කොමගේ නිවීම කියලා මං කවදරි ප්‍රශ්නයක් ඇහුවද? හැම වචනයකින්ම ප්‍රශ්න අහන්න, හැම ප්‍රශංසාවකින්ම ප්‍රශ්න අහන්න, හැම නිന്ദාවකින්ම ප්‍රශ්න අහන්න, හැම විවේචනයකින්ම ප්‍රශ්න අහන්න, විවේචනයෙන් අහන්න කොමගේ නිවීම මේ අපාසය තුලින් මං නිවෙන්නේ කොහමද ඒක විමසන්න. මෙන්න මේ ආර්ය පරිශ්‍රණය මේ ආර්ය ගවේෂණය නැති නිසා තමයිලු අපි තාම ඉපදිලා. අපට හැයෙන ශබ්දවලින් නිවීම මතු කරගන්න ඒ නිවීම දකින්න අපි දක්ෂ නැහැ. එහෙනම් කොහොමද නිවන් දකින්නේ? එහෙනම් නිවන් දකින්නවා කියලා එකක් අපි පුරුදු කරනවා, පුහුණු කරනවා. එහෙනම් ඒ කියන නිවීම මේක නෙමෙයි. අපි හදාගත්ත නිවනක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? සැබෑ නිවීම තියෙන්නේ බාහිර ලෝකයේ තුල නෙමෙයි, තමන්ගේ මේ බඹයක් විතර උස තින මේ කය තුල. ඇසෙන් නිවෙන්න බැරි මිනිසයා, වචනේ නිවෙන්න බැරි මිනිසයා, ශබ්දේ නිවෙන්න බැරි මිනිසයා, ඇසිරීමෙන් ජීවිතේ නිවෙන්න බැරි මිනිසයා මේ ලෝකයේ තථාගතයන් වහන්සේගේ සුලඟිල්ල අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියත් එයා නිවෙන්නේ නැහැ, එයාව නිවන්න බෑ. ඇයි මේ සරල ධර්මතාවය මෙච්චර කාලයක් අපට වැටහුන්නේ නැත්තේ? තමන්ගේ නිවීම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි, මේ බඹයක් විතර උස තියෙන කයේ. මේ නෙතට ගැටෙන හැම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම තියෙනවා. ඇලීමෙන් ගැටීමෙන් තොරව දකින්න අපි දක්ෂ නැහැ. එතන තමයි අපි හැවිලෙන්නේ. ඇලීමකින් ගැටීමකින් තොරව දකින්න දක්ෂ නම් එතන අපේ නිවීම, එතන නිවිලා ඉවරයි. එහෙනම් අපි මිදේන්ද්‍ර රෑ වෙනකන් මේ දකින හැම රූපයක් තුළම අපේ නිවීම කොයි කියලා අපෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ව්‍යංජනේ දියා බලලා, බත් දියා බලලා, පාත්‍රේ දියා බලලා, සැතපෙන පැදුර දියා බලලා විමසන්න ඕනේ, කොයි පැදුර මගේ නිවීම? ඔයා පරිස්සම් කරනවා, නඩත්තු කරනවා, අරසා කරනවා, කවුරුහරි කෙනෙක් ගණී කියලා බය වෙනවා, බලාපොරොත්තු තියෙනවා. පුදුමාකාර සන්තෝෂයගේ පැතිලෙ සතපෙනකොට අවුවට දානවා, පිළිමදිනවා, ඉඹල බලනවා, මොනතරම් නඩත්තුවක්ද, කොමගේ නිවීම? තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයක් තුළින්ම තමන්ගේ නිවීම කොයි කියලා තමන් ප්‍රශ්නයක් අසන්නට අවශ්‍යයි. උදේ ඉඳලා රෑ වෙනකම් කොච්චරනම් ශබ්ද ඇහෙනවද, දහස් ගණන් ශබ්ද ඇහෙනවා, එක ශබ්දයකින්වත් අපි විමසුවද කොයි මගේ නිවීම කියලා? කවරදාකවත් අපි අපේ නිවීම කොයි කියලා අපි හාන්නේ නැහැ. අපට එම ආන්න උවමනාවක් නැහැ. හැබැයි නිවීම කොයි කියලා මම හාන්නේ නැහැ. හැබැයි නිවීම හොයාගෙන යනවා. හාන්න නැත්තම් කොහොමද ලැබෙන්නේ? තමන් පරිශ්‍රණය කරන්නේ නැත්නම්, ගවේෂණය කරන්නේ නැත්නම්, විමසන්නේ නැත්නම් කොහොමද ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ? තමන්ගේ කලබලකාරීත්වය තුළින්, අසංවරය තුළින් තමන්ගේ අසංවරයට කතා කරලා අහන්න පාය. අසංවරය, කලබලය කොහොමගේ නිවීම කියලා? අපගේ සෑම ඉරියව්වකින්ම අපි විමසන්න ඕනේ, මේ ඉරියව්වේ මගේ නිවන තියෙනවද? මේ ඇසිරීමේ මගේ නිවන තියෙනවද? කොහොමගේ නිවීම? මෙන්න මේ විචාරණ ක්‍රමවේදය අපි තුළ කවදද හටගන්නේ? එතන ඉඳලාම අපි ආර්ය මාර්ගයේ, ඒ ආර්ය පරිශ්‍රණයට පත් වෙලා ඉවරයි අපි හැමෝම පිරිනිවන් පාන මාර්ගයක් මේ ගමන් කරන්නේ. හැම මොහොතක් ගානේ, හැම සැනයක් ගානේ අපට පේන හැම රූපයක් තුළම අපේ නිවීම අපි විමසන්න ඕනේ, ප්‍රශ්න අසන්න ඕනේ. අපි ආන්නේ කවුද මේක ගත්තේ, කවුද මේක තිබ්බේ, කවුද මේක වැළඳුවේ කියලා එහෙම ආන්න එපාය. මේ පේන රූපය තුළ මගේ නිවීම කොයි? අර පේන රූපය තුළ මගේ නිවීම කොයි? මේ මං මතු කරගත්තා වූ, මම උවමනාවෙන් ආසාවෙන් දැකපු මේ රූපය තුළ මගේ නිවීම කොයි? මම ඒක විමසන් දෙපාය. අපේ නිවීම අපි විසින්ම වළදාගෙන ඉන්නවා කියලා දැන් අපට වැටහෙන්නේ නැද්ද? නිවීම හොයාගෙන මහ පොළවේ හැම තැනම ඇවිදිනවා, හැම සාස්ත්‍රුන් වහන්සේම සරණ යනවා. හැබැයි මේ බඹයක් විතර උස තියෙන කය තුළ නිවීම වැළලීලා තියෙනවා. ඒක හරලා මතු කරගන්න අපි දක්ෂ උනේ නැහැ. ඒක අපේ දුර්භාග්‍යයක්. අභාග්‍යවන්තකමක් තමයි අපි අපටම කරගෙන තියෙන්නේ. දැන් ඉඳලා මේ බඹයක් විතර උස තියෙන කය ප්‍රශ්න විමසන්න, මේ පේන රූපෝලි විමසන්න, කොයි මගේ නිවීම? මේ නාම රූපෝලි විමසන්න, කොයි මගේ නිවීම? මේ ඇහෙන ඈම ශබ්දයක් තුළින්ම විමසන්න, මේ ශබ්දය තුළ මගේ නිවීම කෝ? රාගයක් නටගත්තේ. මේ ශබ්දය තුළ කෝ මගේ නිවීම? පටිගයක් නටගත්තේ. මේ හැයින සබ්දය තුළ කෝමගේ නිවීම? සන්තෝෂයක් නටගත්තේ. මේ හැයින වචන තුළ කෝමගේ නිවීම? මිතුරුකමක් නටගත්තේ. බලන්න අපි මේ කෙලෙස් ටික මතු කරගන්නවා. හැබැයි කවදාකවත් ඒ සබ්දවල තියෙන නිවීම මතු කරගන්න දක්ෂ උනේ නැහැ. මේක තමයි අභාග්‍යවන්තකම කියලා කියන්නේ. අපේ මිනිසත් භවයට දැන් අපි යුතුයකම් කරන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ අපේ පාරමී සම්පූර්ණ කරගන්න, මේ කමඨාන් නිවැරදි කරගන්න ඕනේ. දැන් ඉඳලා මේ දකින හැම රූපයක් තුළම තමන්ගේ නිවීම කොයි කියලා විමසන්න, ඒ නිවීම මතු කරගන්න දක්ෂ වෙන්න. හැම රූපයක් තුළම හැවිලීමක් තියෙනවා නම් ඒ හැවිලීමේ නිවීමකුත් තියෙන්න පාය. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? රාගය අට ගන්න හැමතැනම විරාගය තියෙනවා. ලෝභය අට ගන්න හැමතැනම අලෝභය තියෙනවා. යමකට ලෝභය අටගන්නේ අයිති කර ගැනීම අදාසින් භුක්ති විඳීමේ අදාසින් නේද? අන්සත් කිරීම එව නැත්තම් දන් දීම අත්හැරීම කියන ඒ අදාස ඇති වෙච්ච ගමන් ලෝභය අලෝභය වෙන්නේ නැද්ද? ආසාවෙන් ඡන්දයෙන් බලාපොරොත්තුෙන් කෝපය පිළිගත්තාම ඒක යථාර්ථයේ තේරුම් අරගෙන ඒක තව කෙනෙකුට පූජා කරාම අර ලෝභය අලෝභය බවට පත් වෙනවා. එහෙනම් ලෝභය අටගන්නේ යම්කිසි තැනකද එතනමයි අලෝභය අටගන්නේ. මේ ධර්මතාවය අපිට තාම වැටහිලා නැහැනේ. රාගය ඇති තැනමයි විරාගය අටගන්නේ. ද්වේෂය හටගත් තැනමයි අද්වේෂය උපදින්නේ. ඇයි මේ ධර්මතාවයෙන් තාම ස්පර්ශ වුනේ නැත්තේ අපට? උදේ ඉඳලා රෑ වෙනකන් හැම නාම රූපයක්ම ස්පර්ශ කරනවා, පරිභෝජනය කරනවා. හැබැයි කිසිම භාණ්ඩයකින්, රූපයකින්, වස්තුවකින් නිවෙන්න දක්ෂුනේ නැහැ අපි. ඒ කියන්නේ අපි ඒ තරම්ම දුර්වල වෙලා. අපේ චරිතයේ මොනතරම් අසරණ තත්ත්වයකටපත් වෙලාද? දැන් ඉඳලා මේ හැම රූපයක්ම තමන්ගේ නිවීමක්. නිවෙන්නේ නැත්නම් ඇයි නිවෙන්නේ නැත්තේ? ඒක හොයලා බලලා නිවැරදි කරගන්න. ඒ රූපය තුල සැඟවිලා තියෙන නිවීම බඳු කරගන්න. හැම ශබ්දයක්ම අපේ නිවීමක්. නිවෙන්නේ නැත්නම් ඒ ශබ්දය තුල සැඟවිලා තියෙන, ගැබ්බෙලා තියෙන නිවීම මතු කරගන්න. ඒක තමයි කමඨං වඩනවා කියන්නේ, පාරමී පුරනවා කියන්නේ. කිසිම බෝධිසත්වෙ නිකං කාලබීලා නිදාගෙන ඉඳලා බුදු වෙලා නැහැ. අසංකේ කෝටි දක්වා සංසාරේ ඉපදිලා මේක පුරුදු කරලා වඩලා ප්‍රත්‍යක්ෂ කරලා තමයි ප්‍රාර්ථනා කරන බෝධියෙන් පිරිනවම් පෑවේ. එහෙනම් කෝපේ ප්‍රාර්ථනා කරපු බෝධියේ පාරමිතාව අපි පුරුදු වෙලා ඉන්නේ සැපේ නිවන් දකින්න. අපි පුරුදු වෙලා ඉන්නේ සංවර්ධන ලොතරැය අරගෙන අර සතපණ කාසියකින් ඊරුවාම අංක තුන සමාන රුපියල් 500ක් අම්මෙනවා. අපි බලාපොරොත්තු වෙන රාග්බෝධිය සංවර්ධන ලොතරැයක් නෙමෙයිද? ඊරුවාම අම්බෙනවලු. පුදුම වැඩ. එතකොට විරාගය, අලෝභය, අද්වේෂය ඒක ග්‍රාම සේවකයි වඩන්න ඕනේ. එහෙම නැත්නම් දිසාපතිතුමාට බාර දෙන එක වඩලා දෙන්න කියලායි. තමන්ගේ අඩුපාඩු තමන් නිවැරදි කරගන්න, තමන්ගේ දුර්වලකම් තමන් අදාගන්න, ඒක තව කෙනෙක් අදයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා පුදුමාකාර බෝධිසත්ත්ව චරිතනේ අපි. සංසාරයේ මේ දුර්වලකම් නිසා නෙමෙයිද මේ වෙනකොටත් අපි සෝතාපන්න වෙලා නැත්තේ? මිනිසත් භවය ලැබුණා නම් හිතාගන්න රහත්. ඒ කියන්නේ රාත් ඵලයට අවශ්‍ය සියලුම සුදුසුකම් ගැබ්බෙලා තිනවා මේ කියන මිනිසත් භවයේ තුල. සමහර විට අපිට ඉතන එන නූපන් කුසල් උපදව ගන්න, නූපන් අකුසල් ඒක තවත් යට කර ගන්න. මේ භවයේ රාත් වෙන කුසල් නැහැ, එහෙනම් ඒ කුසල් ටික දැන් කරන්න. අර මිනිස්සු යන්නේ දැස් පැටි තියාගෙන, පොළතුරු වට්ටි තියාගෙන, සාදුකියේ කිය කපුරු කරගෙන යන්නේ. ඒ විදිහට දැන් ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකම් මිනිසුන්ට මෛත්‍රීසිත පාදව ගන්න, මිනිසුන්ට උදව් උපකාර කරන්න, සහෝදර සංඝයාගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න, එයාට උපස්ථාන කරන්න, බලාපොරොත්තු නැතුව උදව් කරන්න, දැන් ඉඳලා අඩුපාඩු හදාගෙන කුසලයේ පුරව ගන්න. කුසල් අදී කියන එක නෙමෙයි වරද, ඒ කුසල් පුරවන්න එක නැති එකයි වරද. පින්මදී කියන එක නෙමෙයි කියන දෝෂය, ඒ මදි පින් ටික දැන් අදා ගන්න නැති එකයි දෝෂය. අපට නිවන් දකින්න අවශ්‍ය පරිසරය ඇදිලා නැහැ කියන එක නෙමෙයි තියෙන අඩුව. ඒ පරිසරය මේ පරිසරය තුලින් බතු කරගන්න දක්ෂ නැහැ, එතනයි තියෙන්නේ අඩුව. අපි මේ වාසය කරන රක්ෂිතය, අපේ ජීතවනාරාමය, අපේ පාරමී භූමිය, ඇයි තාම අපට ඒක තේරුන්නේ නැත්තේ? කොතනට ගියා? තමන්ගේ රාගය, තමන්ගේ ద్వේෂය, තමන්ගේ ලෝභය තමයි හදන්න තින්නේ. ඒක කොතන ඇදුවත් මොකද? අර හිමාලයේ මුනිවරයෙක් ළඟට ඇවිල්ලා තාපසේ කානවල ස්වාමීනි, අසුවල් ඍෂිවරයා ගොඩාක් ප්‍රඥාවන්තයි, මං එයා ළඟට ගිහිල්ලා වඩන්නද කියලා. එතකොට පුංචි මුනිවරයා කියනවලු ස්වාමීනි පොඩ්ඩක් ඉවසන්න තව සතියකින් යමු කියලා. පව්ෙන්ද නැගිට්ටාම ඒ මුනිවරයා කියනවා ශිෂ්‍යයාට කතා කළ තාපසයා අපි පිණ්ඩපාත යමු කියලා. දෙන්නම පිණ්ඩපාත යනකොට තාපසයා කියනවා ඒ මුනිවරයා කියන තාපසයාට මෙයාට බෙදන්න කියලා අතින් පෙන්නනවා. ඒ හම්බේ නම් හැම එකක්ම එයාටයි බෙදවන්නේ. හැමදේම බෙදුවාම ඒ තාපසයා කල්පනා කරනවා මේ පොඩි මුනිවරයා පුංචි කාලෙම මෙච්චර ධර්මවත් තියෙන මුනිවරයා මොකවත් ආහාර ලබා ගන්න නැහනේ. මොකද්ද දැන් මේ කමටන කවදාකවත් ආලත් නැ කිසිම ශ්ලෝකයක ලියලත් නැ මේක. නැවත හිමාල අඩවියට ආවට පස්සේ ඒ තාපසයාලා අනා ස්වාමීනි ඔබ වහන්සේ මොකවත් නැහනේ කමක් නැ අපි සුදුසු තැනකට ගිහින් බෙදාගෙන වළඳමු කියලා කියනවා. අසුවල් තැනට යමු අසුවල් ඍෂිවරු හරි දක්ෂයි කිව්වා මරි සන්තෝසයි සතියකින් යන්න හිටියේ පව්වෙනිදම යනවා. එතෙන්ද ගිහලා ඍෂිවරයා ළඟට ගිහිල්ලා කියනවා දැන් කෑම ටිකක් අමු නේද කියලා කියනකොට ආ හොඳමයි සාමනේ පොඩ්ඩක් ඉන මීට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා එයා ළඟට ගිහිල්ලා කෑම කමු කියලා. අනේ ස්වාමිනේ තවත් දක්ෂයෙක් ඉන්නවද යමු කියලා එතෙන්ට යනවා. මේ විදිහට දවස් එකමාරක් ඇවිදලා හත්ට පොලකම ගිහිල්ලා අන්තිමට ඒ මුනිවරයාට කියනවා තාපසයා ස්වාමිනේ කොච්චර ඇවිද්දා කාගේ ළඟට ගියත් හතේ තින එකනේ කණ්ඩ වෙන්නේ රොටි කවදාවත් පිට්ටු වෙන්නේ නැහැ පිට්ටු කවදාවත් බත් වෙන්නේ නැහැ ඕකමනේ කණ්ඩ තියනේ ඔය ඔතන වාඩිලා කමු කියලා කිසිම ගුරුවරයෙක් නැති තැන දෙන්නම බෙදාගෙන කෑවලු. කාලා ඉවර වෙලාලු කිව්වේ කොච්චර දක්ෂ ගුරුවරයා අම්බ වුණත් වැඩක් නැහැ තමන්ගේ අඩුවයි හදන්න තින්නේ ඒක කොතන හිටියත් හදන්න පුළුවන් නම් ගුරුවරයා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන්ට තමන්මයි ප්‍රශ්නේ කියලා එදාලු ඒ තාපසයා තේරුම් ගත්තේ යථාර්ථය තපස් ජීවිතය කියන්නේ මොකද්ද කියන එක. අද අපේ අභ්‍යන්තර ජීවිතය ගත්තාම ඕක නෙමෙයිද ජේතවනාරාමයේ හිටියන අපි මේ වෙනකොට වඩලා ගෞතම බුදුහාමුදුරුවෝ හොඩපුවේ හිටියානම් කිරි බෝතලෙන් කිරි බිබී ළඟ හිටියානම් අනේ ස්වාමීනි මේ වෙනකොට මම රාත් වෙලා එතන ගිහිල්ලා තදංග තියෙන්නේ මේ අසත්පුරුෂකම් ටික තමයි මේ දාන වංගු ටික මේ දින කපු ටික මේවා තමයි අදංග තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ එවනල්ලේ හිටියාය තථාගතයන් වහන්සේගේ දෙපට සිවුර අත් දෙකේ තියාගෙන හිටියාය කියලා හිම කවුරුත් රාත් වෙන්නේ නැහැ. තමන්ගේ දුර්වලකම් අඩුපාඩු කොතන හිටියත් ඒ ටික තමයි හදන්න තියෙන්නේ. ගුරුවරයා නෙමෙයි ප්‍රශ්නය තමන්ගේ අඩුපාඩු හදන්න තමන් දක්ෂ නැහැ තමන්ගේ දුර්වලකම් නිවැරදි කරගන්න තමන් දක්ෂ නැහැ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් ඉඳලා මේ දකින හැම නාම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම දකින්න ඒ දකින හැම රූපයක් තුළින්ම නිවෙන්න එතකොට තමයි ලියා නිවන් දකින කෙනෙක් වෙන්නේ. එහෙම නැතුව දකින රූපවලින් නිවෙන්නේ එයා නිවන් දකින්න උත්සාහ කරනවා ඒ නිවන් දකින එක මේ ලෝකේ කවදාකවත් අවසන් වෙන්නේ නැහැ. හැබැයි පේන හැම රූපයකම නිවන් දකින කෙනා ඒ කාන්ත වශයෙන්ම නිවන් දකින කෙනෙක්. එහෙනම් අපි නිවන් දකින කෙනෙක් වෙන්නේ නැතුව නිවන් දකින කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් දැන් ඉඳලා මේ හැම රූපයක් තුළින්ම අපේ නිවීම අපි දකින්න ඕනේ. හැලීමෙන් ගැටීමෙන් තොරව දකින්න ඕනේ. බලාපොරොත්තු නැතුව දකින්න ඕනේ. වර්ණයක් රූපයක් වශයෙන් දකින්න ඕනේ. කිසිම ගැටීමකින් තොරව. මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා ඇයෙන හැම ශබ්දයක් තුළින්ම අපි නිවන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. හැම ශබ්දයක්ම අපේ නිවීමක්. හැම ශබ්දයක්ම අරන් බලන්න පටිගියක් නැද්ද? ලෝභයක් නැද්ද? ද්වේෂයක් නැද්ද? පැවත්මක් නැද්ද? බලාපොරොත්තුවක් නැද්ද? ඒ කියන්නේ අපි නිවන ප්‍රතික්ෂේප කරනවා. හැම ශබ්දයක් තුළින්ම නිවීම තියෙනවා. හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක ශ්‍රවණය කරගන්න ඒක පණිවිඩයක් විතරයි. ශබ්දයක් විතරයි. මොකටද අපි ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රතිචාර දක්වලා දක්වලා 2600 වෙනකන් ඉපදෙපද ගුටි කෑවා මදිද? තවත් මොකටද ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නේ? පෙනිලා ලස්සනයි ලස්සනයි කියලා බැඳගෙන සංසාර අනන්ත ප්‍රමාණ ගෙවල් අදලා හේම් කොටලා දුක් විඳා මදිද? තවත් මේ දැකපු දේවල් තුළින් බැඳීම් ඇති කරගන්නේ ඇයි? ඒක දැක්කා පමණයි. ඇලීමෙන් ගැටීමෙන් තොරව දකින්න දක්ෂ වෙන්න හැම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න හැම ශබ්දයක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න හැම ඇසිරීමක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න, හැම ඇසිරීමක් තුළින්ම මම නිවෙන්නේ නැත්තේයි, දැම්මන් නිවෙන්නේ නැත්තේයි, දැම්මම කලබලයි, කලබල තුළ මගේ නිවීම අතුරුදාන්නේ. ඒ හැම ඇසිරීමක් ඉරියව්වක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න දක්ෂ වෙන්න. අම්ම චෛතසිකයකින්ම නිවන කෙනා ඒකාන්ත වශයෙන්ම නිවන කෙනෙක් නෙමෙයිද? නිවන් දකින කෙනෙක් නෙමෙයිද? අපේ සිතුවිලි එකින් එකට කල්පනා කරලා බලනවා නම් හැම එකක් තුළම තියෙන ලෝභ, දේශ, මෝහ, රාග, වෛරය හැරෙන්න වෙන මොනවද? මොනවාරි බලාපොරොත්තුවකින් පැවැත්මකින් නේද අපි හිතන්නේ? මේ සිතුවිල්ලේ කොයි මගේ නිවන? අර සිතුවිල්ලේ කොයි මගේ නිවන? මෙච්චර වෙලාවක් කාන්සියලා කල්පනා කරා කොයි මගේ නිවන? මේ විදියට හැම සිතුවිල්ලකින්ම අපි ප්‍රශ්න විමසන්න ඕනේ. තමන්ගේ නිවීම කොයි කියලා ප්‍රශ්න අසන්නට ඕනේ. හැම සිතුවිල්ලකින්ම ප්‍රශ්න අහලා ඒ නිවීම මතු කර ගන්නවා නම්, හැලීමෙන් ගැටීමෙන් තොරව සිටරවා නම්, හැම සිතුවිල්ලකින්ම නිවෙනවා නම්, ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පාන රාතෙක් නෙමෙයිද අපි? මෙන්න මේ ටික වඩා ගන්න බැරුව තමයි මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ 2600 වෙනකම් අපි ඉපදිපද මේ ගමන් කරන්නේ. දැන්වත් මේ කමඨාන වඩමු, දැන්වත් මේ පාරමී භූමිය නිවැරදිව පරිපූර්ණ කරගනිමු. දැන් ඉඳලා හැම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න, පේන හැම එකෙන්ම නිවෙන්න දක්ෂ වෙන්න ඉසෙල්ලාම, හැම භාණ්ඩයක් තුළින්ම, හැම වස්තුවක් තුළින්ම තමන්ගේ නිවීම සොයලා මතු කරලා නිවෙන්න දක්ෂ වෙන්න. ඒක තමයි අපේ පාරමිතාව, ඒක තමයි අපි වඩන්න ඕන කමඨාන. හැම සබ්දයක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න, නිවීම මතු කරගන්න දක්ෂ වෙන්න, ඒ මතු කරගත්තා වූ නිවීම තුළින් නිවෙන්න දක්ෂ වෙන්න. ඒක තමයි අපේ පාරමිතාව, ඒක තමයි අපේ රහත් බෝධිය. හැම වචනයක්ම කතා කරනකොට දැලිපියෙන් කිරිකනවා වගේ පරිස්සමෙන් කතා කරන්න. ඒක තුළින් අපි තුළ ලෝභ දේශ මොහ හටගන්න බෑ. ඒක හැයෙන මිනිස්සුන්ට ලෝභ දේශ මොහ හටගන්නත් බෑ. එහෙනම් මේ වචනවල අපේ නිවීම තියෙන්න ඕනේ. ඒක හැයෙනකොට ඒ අයගේ නිවීම තියෙන්නත් ඕනේ. එහෙම නිවීම නැත්තම් පටිගෙන් කතා කරනවා නම්, හිතේ එක තියාගෙන ද්වේෂයෙන් කතා කරනවා නම්, සෙනෙහසෙන් ආදරෙන් ලිංගතුකමින් කතා කරනවා නම්, මගේ නිවීම කොයි කියලා හැම වචනයකින්ම ප්‍රශ්න විමසන්න, ප්‍රශ්න අසන්න. එහෙම අසලා ඒ සංගවිච්ච නිවීම මතු කරගන්න. හැම වචනයක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න. ඒක තමයි අපේ පාරමී භූමිය, අපේ රහත් බෝධිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන තථාගතයන් වහන්සේගේ සරණ යන තාපසයා නැගිට්ටත් නිවෙනවා, ඉඳගත්ත් නිවෙනවා, සැතපෙන කොටත් නිවෙනවා, එයා පැම්පාස් වෙන කොටත් නිවෙනවා, දත්මදින කොටත් නිවෙනවා, වළඳන කොටත් නිවෙනවා, ඔසවමි, තබමි, යවමි කියන කොටත් නිවෙනවා, හැම උසුම රැල්ල ගානේ නිවෙනවා. හේතුව එයාගේ හැම චලනයක්ම එයාට නිවීමං. මේක අද්දුතුයි සත්‍යයි. මේක පුරුදු කරපු නිසා කියන්නේ. සැබවින්ම නිවීම හඳුනගත්ත තාපසයා හැම හිරියව්වතුලින්ම නිවෙනවා. අපි කලබල වෙනවා. මේ ස්ථානේ ටික ඈතට යන්න ඕනේ, දියැලි බලන්න ඕනේ, රුවන්වැලි සෑය වඳින්න ඕනේ. මේ විදියට අපට මොනාරි සිටිවිලි ඇති වෙනවා නම්, එකතන කාලයක් ඉන්න බැරි නම්, මේ නාම රූප තුල කැළඹෙනවා නම්, අවිවේක දැනෙනවා නම්, එයා ඉරියව් වලින් තාම නිවෙන්නේ නැහැ, චලනයෙන් නිවෙන්නේ නැහැ. එයා තාම තමන්ගේ නිවීම අඳුන ගත්ත නැති පුදුජන කෙනෙක්. හැම ඉරියව්වක්ම චලනයක්ම අපේ නිවීමක් නිවෙන්න දක්ෂ වෙන්න, නිවෙන්න දක්ෂ වෙන්න බැරි නම් ඇයි මම නිවෙන්නේ නැත්තේ කියලා හොයලා බලලා ඒ හැම ඉරියව්වතුලින්ම නිවීම මතු කරගන්න, දක්ෂ වෙන්න. ඒ මතු කරගත්තා වූ නිවීමෙන් නිවෙන්න පුරුදු වෙන්න. මේක තමයි අපේ පාරමිතාව, මේක තමයි අපේ නිරෝධ සමාපත්තිය. මෙන්න මේ විදියට අසකන දිව නාසයේ සමසිතෙන් අපේ නිවීම අපි පුරුදු කරනවා නම්, වඩනවා නම්, අපි නිවන් දකින්න කෙනෙක් නෙමෙයි, අපි නිවන් දකින්න කෙනෙක් වෙනවා. හේතුව මේ කය තුළින් අපි අපේ නිවන දකිනවා, මේ හැම රූපය තුළින් අපේ නිවීම දකිනවා, හැම ශබ්දය තුළින් අපේ නිවීම දකිනවා, කට ඇරියොත් එන හැම වචනය තුළින් අපි නිවෙනවා, හැම ඉරියව්වකින්ම නිවෙනවා, හැම සිටිවිල්ලකින්ම නිවෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පානවා. එහෙනම් දැන් ඉඳලා සතර ඉරියව්වෙන් හැම මොහොතක් ගානේ මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලේ පුරාවටම සියලු කෙලෙස් මේ කමඨාන පුරුදු පුහුණු කරමින් නිරෝධය කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාව මේ තුලින් ලබා ගත්තා වූ අවබෝධයේ කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.